එක්සත් ජාතික පක්ෂය තමයි කිව්වේ මිශ්‍ර ක්‍රමයක් ඇති කරන්න ඕන. හැබැයි 225 තුලගේ ලංකාවේ මිලියන 20ට ඉන්නවා 225. ඉන්දියාවේ මිලියන 1300ට ඉන්නේ 545. මේ හදන ක්‍රමයට ඉන්දියාවේ කොට්ටාස ගැටුවොත් മന്ത്രിවරු 15000ක් ඉන්න ඕන. අපි 225ට පක්ෂ. නමුත් පාර්ලිමේන්තුව වෙන සියලු දෙනාම සියලු පක්ෂ කියනවනම් මේක වැඩි කරන්න කියලා. අපි එතකොට එයාත් එක්ක අත්වල් බැඳගෙන මේක වැඩි කරන්න සූදානම්. අපි තනි වෙන්න කැමති නැහැ. මොකද අපිට චෝදනා කරයි මේගොල්ලෝ තමයි මේක වැඩි කරන්න කිව්වේ කියලා. ජනතා විරුද්ධ පෙරමුණ, ද්‍රවිඩ කණ්ඩායම්, දිනේෂ් ගුරුවාදන මැතිතුමා, ඒ අයත් මේ කොට්ටාස වැඩි කරනවාට විරුද්ධයි. නමුත් ඒ අය අවසාන වශයෙන් එකගමනවා නම් මේක වැඩි කරන්න. එතකොට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වෙන්නේ. ඉතින් මේකයි අපේ ස්ථාවරය.